දැන් අපි කියමු වාසිත උද උදාහරණයක් එක තමයි එක දෙන්නේ. දැන් මේක දැක්කා. ඇස වා ගන්න. දැන් දැක්කනේ දැන් අපි. ආ දැන් මේක මෙනේ කරන්නකො. දැන් ඇස් ඇරෙන්න. දැන් ආයි දකින්නකො. ආයි වා ගන්නකො. ඒකේම මෙනේ කරන්නකො. ආයි ඇස් ඇරෙන්නකො. ආයි දකින්නකො. ආයි වස් වන්නකො. ආයි මෙනේ කරන්නකො. දැන් ඇස් ඇරෙන්න. දැන් ඔබ වහන්සේ මේ තුන් වතාවක් මේක දැක්කනේ. තුන් වතාවෙම එකම රූපෙද දැක්කේ. කොහමද ඒක වෙනස් වෙන්නේ? ඇයි මං එහෙම කළේ කියලා කිව්වොත් අපි මේ දැක්ක ගමන් මේක වෙනස් වුණානේ. මේ වගේ මේක වෙනසක් වෙනවා. අණු වලින් වෙනස් වෙනවා. මේක පොඩ්ඩක් පරණ වෙනවා. ජීර්ණ වෙනවා. ඒ වගේ මිනිස්සු තප්පරෙන් තප්පරට වයසට යනවා. ඒතර දැන් තිබිච්ච රූපේ දැන් නැහැනේ. එහෙනම් මේක අර ආකාරයට වෙනස් වුණා වගේ මේක පේන්න වෙනස් වුණා. අරක නොපෙනෙන්න වෙනස් වෙනවා. එතකොට මේ සිත නිතරම දකින්නේ දැකපු දේ නෙමෙයි. අලුත් දෙයක්. එතකොට භාවනා යෝගියා එක අරමුණක ඉන්නවයි කියලා දීර්ඝ කාලෙ ඉන්නවයි කියලා කියන්නේ එයා ඉන්නේ චිත්තානුපස්සනාවේ නෙමෙයි මතකේ ඉන්නේ. ඇයි එයා විනාඩි 15ක් ඉන්නකොට විනාඩි 15ට මේක 100ක් වාරයක් වෙනස් වෙලා. හැබැයි 100ක් වාරයක් සිත වෙනස් වෙලා නැහැනේ. ඒ කියන්නේ එයා ඉන්නේ චිත්තානුපස්සනාවේ නෙමෙයි මතකේ ඉන්නේ. මෝහය වැඩෙන්නේ. විදර්ශනා වඩනකොට මේ තපස්වරු වඩන ක්‍රමයක් තියෙනවා. එකක් ගත්තාම ඒක හරගෙන ඒක දකිනවා. ඒක දෙකට කඩනවා. එක දෙකට කඩනවා. ඒ දෙකෙන් එකක් අරගෙන ඒක නැවත දෙකට කඩනවා. ඒකෙන් එකක් අරගෙන නැවත දෙකට කඩනවා. ඕමෝමෝමම අනුකණ්ඩ වලට කඩාගෙන පල්ලයටම යනවා. විදහා දකිනවා කියලා කියනවා. එතකොට දැන් මේක වෙනස් වෙන සුළු සිතක් නේ. වෙනස් වෙන සුළු සිතට වෙනස් වෙන ක්‍රමයක් තමයි පුරුදු කරන්නේ. ඒක තමයි ප්‍රැක්ටිකල් 1. ඉසෙල්ලාම දෙන්නේ ඒක. එතකොට තමයි මේ සිත උරු වෙන්නේ වෙනස් වෙන දේ වෙනස් වෙන ස්වභාවයට දකින්න. ගාක් ගත්තා. ගා කැඩුවාම අතු. අතු ටික කොට කැඩුවාම දර. දර වලින් කැඩුවාම පොඩි පොඩි පතුරු කෑලි. පතුරු කෑලි කැඩුවාම සාක සෛල. සෛල කැඩුවාම ජාන. ජාන කැඩුවාම අනුජාන. අනුජාන කැඩුවාම අණු. අණු කැඩුවාම පරමාණු. පරමාණු කැඩුවම තොරතුරු. තොරතුරු කැඩුවම මොකෝන්නේ? එහෙනම් මේ හැම දෙයක් තුළම ඕම විදාගෙන යනවා. එහෙම විදාගෙන යන එකෙන් එයා පුරුදු කරනවා සිතට හැම දෙයක් තුළම වෙනස් වෙන ස්වභාවය. ඒකේ යථාර්ථය දකින්න. ඒකට ගොඩාක් ප්‍රැක්ටිකල් තියෙනවා. මේකේ විදර්ශනාව එහෙමම පවතිනවා. සතර සටිපට්ඨානෙ පවතිනවා. පටිච්ච සමුප්පාදේ පවතිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පවතිනවා. චතුරාර්ය සත්‍ය පවතිනවා. හැබැයි ඒ නම් වලින් නෙමෙයි. වෙන වෙන නම් වලින් පවතිනවා. කියලා දෙන්න දැන් ඒගොල්ලෝ අවබෝධම් පච්චේක බුද්ධ ඇවිල්ලා බුදු වෙන්නේ ධර්මේ නැති කාලේ. ඉතින් සතර සටිපට්ඨානේ නම් මේකට තියෙන එකම මාර්ගය දරු උන්වන්සේ සතර සටිපට්ඨානේ දැක්කලා තියෙන්නේ. දෙන නමකින් එක අවබෝධ වෙලා. ඒ කාලේ පවතින නාම රූප වලින් එක අවබෝධ වෙලා. දුක දුකට හේතුව නිරෝධ කරන ක්‍රමවේද නිරෝධ වීම. මේකත් උන්වන්සේ තේරුම් අරගෙන තියෙනවා. උන්වහන්සේට සාපේක්ෂව ඒ තියෙන වචන වලින් ඒ වචන සෙට් එකකින් ඒක තේරිලා. එතකොට මේ භාවනා කරනවා කියලා මේ කරලා තියෙන මේ මතකයක් මේන්ටේන් කරගෙන ගිහිල්ලා. අපි හඳුන්නේ හරියට භාවනා කළා නම් මෙතන අපේම අමතර මාර්ගපල්ලාබින් ඉන්න එපා. ප්‍රඥාවට බිත්ති වල හිරියන්න එපා. කො? ඒ කියන්නේ භාවනා නෙමෙයි කරලා තියෙන්නේ. මේ ඔක්කොම නඩත්තුවක් කියන්නේ මේකේ. ඔරිජිනල් කට්ටිය ඉන්නේ හරියට භාවනා කරන කට්ටිය. ඒකනේ ප්‍රතිඵල මාස තුනේ ප්‍රතිඵල. මාස තුනේ ප්‍රතිඵල නැත්තම් එළවනවා. ඒක තමයි දැන් බලන්න අපහම මෙච්චර 25000ක් විසුන් වහන්සේලා ඉන්න සාසනෙන් උන්වහන්සේත් ඒක ඔරිජිනල් එක ගන්න ඒකින් ඉන්නේ. ඒකින් තමයි අරගෙන ආවේ. එහෙම නැතුව දෙන්නේ නැහැ. නැහැ ගන්න තැනක් නැහැ. මේ හැම භාවනා මධ්‍යස්ථාන නඩත්තුවක් තියෙන්නේ. ඒ පළවෙනි තැනට ගියේ නැහැ නේද සංසනේ? නැහැ. පහ එතනට ගියත් ඇති. මේ මුල් ටික හම්බ වුණත් ඇති. දැන් ගොඩාක් මේ භාවනා මධ්‍යස්ථාන තියෙන මතන විපස්සනා මේ විදර්ශනා අරමුණේ කියලා භාවනා මධ්‍යත. දැන් එතන ඉන්න කට්ටිය කොහොම මාර්ගඵල වල දෙන්නේ? එතකොට දැන් භාවනා දෙන කෙනා ඵලයක නැත්තම් අපේ අන්න එතකොට එයාට ලැබෙච්ච නැති ඵල අපිට ලැබෙයිද? කෑම දෙන කෙනා කාලා නැත්තම් එයා කරන්තේ වාගේ නම් එයාට එතන අපේ බඩගින්න නෙවෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? එතනම තේරෙනවා නේද එතන බොරුවක් මේ කරන්නේ කියලා. ඒක නිවැරදි නම් දෙන කෙනා ඵලයක ඉන්නපා. එතකොට නම් ආයත් ඵලයක නේනම් මේක හරි ඇති. දෙන කෙනාට මොකවත් නැහැ නේ. එතකොට කොහොමද මේ ලැබෙන කෙනාට ලැබෙන්නේ? ඔක්කොම නඩත්තුවක් තියෙන්නේ. අරක දිහා බලාගෙන ඉන්න මේක දිහා බලාගෙන ඉන්න කිව්වම අර මිනිස්සු ඉතින් කට අරන් බලාගෙන ඉන්නේ. අපිත් මං හිතන්නේ මතකයක් තමයි මේ වඩන්නේ. නැත්තම් වෙන මොනවද වඩලා තියෙන්නේ? මතකයේ වඩනකොට මේ ලෝභ දේශ මොහ වැඩෙන්නේ. පටිගේ වැඩෙන්නේ. ආ එක අරමුණකට සමවැදීමයි ඒක විදර්ශනා කරන එකයි දෙකක් නේද? දෙකක්. මේක ධ්‍යානයේ අරක මේ විදර්ශනා. විදර්ශනා. ධ්‍යානයේ සමවැදීම එක. විදර්ශනාව කියන්නේ ඒක මේ වෙන් කරලා බලන එක. අතරේ ධ්‍යානය තුල ලෝභ දේශ මොහ තියෙනවද? රාත් වෙලා නැහැ නේ අපේ අඳුර බලන්න කොච්චර බොළඳද වංශික ප්‍රශ්නේ රාත් වෙලා නැහැ ධානයේ ඉන්න කෙනා රාතෙක්ද එතකොට කොහොමද ලෝභ දේශ තියෙනවද නැද්ද කියලා අහන්නේ වංශ අනිවාර්යෙන් තියෙන්න බයි ලෞකික නේ නේ අනිවාර්යෙන් ලෝකෝත්තර පැත්තෙන්නුත් තියෙනවද සමහර ධානය ලෝකෝත්තර ධානයේ ඉඳන් චතු ධාන වෙනකන් යන්න පුළුවන් නේ ප්‍රථම ධාන දැන් ඒ ධානයේ රාත් වෙනකන් කෙලස් තියෙනවනේ එතකොට කොහොමද ධානයට සම්බන්ධනයි කියලා කෙලස් නැහැ කියන තීරණයට එන්නේ අපි කෙලස් තියෙනවා දැන් අපි දේශනා කරන එක නේද? ඒ දේශනා කරන එකට අනුව මේ ආයතන හයෙන් ඒ සීලය හරියට ඒ විදිහටම රැක්කොත් එයාට ක්‍රම තුනක් යම් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල තුනක් තියෙනවා. පළවෙනි එක තමයි එයා අනිවාර්යෙන් රාත් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අනිවාර්යෙන්ම රාත් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අනිවාර්යෙන්ම රාත් වෙන්න. ඒ කියන්නේ වෙන ක්‍රමයක් නැහැ. තමයි ඒක වැඩුවත් අනිවාර්යෙන් රාත් වෙන්න ඕනේ. දෙවෙනි ප්‍රතිපලය තමයි ඒක වැඩුවත් අනිවාර්යෙන් රාත් වෙන්න. තුන්වෙනි ප්‍රතිපලය තමයි ඒක වැඩුවත් අනිවාර්යෙන් රාත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගාමී කියලා නවතින්න බෑ. එහෙම බ්‍රේක් එකක් වදින්නේ නැහැ. කෙලින්ම ගිල්ල කෙරවලට ගිල්ල නැති වෙලා යනවා. එහෙම සමහර තපස්වරු ධානවලට සමවැදිලා කර්මයෙන් බේරිලා ඉඳලා තිනවා. සිත බිඳුවට යනවා. ඔක්කොම නවතිලා. ගිනි තිබ්බට ගිනි එන්නේ නැහැ. සීතල දැනෙන්නේ නැහැ. බඩගිනි හැදෙන්න ඔක්කොම බඩගිනි හැදෙන්නත් කර්ම තියෙන්න එපා ඔක්කොම නවත්තලා. ඕම ඉඳලා කාලයක අවදි වුණාම අර ඔක්කොම ආයෙනවා පොලියෙක. පස්සේ ඕමෝම ඉඳලා කල්පනා කළා මම මේ කර්මයට බය නැහැ ඇඟෙන්නේ නැහැ. මම මූණ දෙනවා. වෙන දෙයක් වෙච්චාදෙන් කියලා නැවත අර සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා කෙලස් ටික නිරෝධ කරගෙන එම රාත් වෙච්ච කටි ඉන්නේ. ඒක හැංගිලා කොච්චර කාලයක් ඉන්නද? දැන් අපිට මේ ලෝකේ දැන් මා මේඝ පර්වතේ හිටියත් සමුද්‍ර මැජේ හිටියත් බුදුහාඳුර කියන එකෙන් බේරෙන්න බෑ කියලා. ඒ කියන්නේ මේක සමාධියක් වඩලා සමාධියට සමවැදලා ඕම ඇඟිමුත්තම් කරන්න බෑ. සමාධිත අවුරුදු කීයක් වෙනවද? හරි අවුරුදු 100ක් හිටියා. 100න් පස්සේ අවදි වුණාම ඒක වෙනවනේ අපට. හරි 500ක් හිටියා. දැන් 501 මේක ගෙවන්න වෙනව නේද? ඒ කියන්නේ මේකට කෙරෝලක් වෙන්න දෙපායි. බේරිලක් නේ. එන්න හොඳම වැඩේ තමයි සමාධියක් වඩලා බේරෙනවට වඩා නිරෝධ වෙලා rahat වෙන එක. ඇඟිමුත්තම් කරන්න බෑ කර්මයක් එක්ක. తాවකාලිකව ඇඟෙන්න පුළුවන්. දීර්ඝකාලීනව කරන්න බෑ. සීලය කියන්නේ මොනවද ප්‍රයඳුන්නේ? සම්පූර්ණ කෙලෙස්. කෙලෙස් ටික හදනවා. සමාධිය කියලා කියන්නේ මේ අසකන දිවනාසය සමසිත නිරෝධගාමිනී වෙනවා. නිරෝධ වුණා බිඳුවට යනවා. ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය ඒ අතර වෙනසක් නැති වෙනවා. ඒ කියන්නේ රහත්. අපි සීල් කියලා කියන්නේ දස සීල් අට සීල්. ඇත්තටම සීල් කියලා කියන්නේ මේ කෙලෙස් නිරෝධ කරනවා කියන එක. දැන් සීල් වලින් කරන්නේ කෙලෙස් නිරෝධ කරනවා. සීලේ වඩනවා කියලා කියන්නේ කෙලෙස් ටික නිරෝධ කරනවා. සමාධිය වඩනවා කියලා කියන්නේ ආයතකම් බිඳුව ඔක්කොම ක්‍රියා කරන්නේ නැහැ. ඇලීම ගැටීම නැහැ ආයතන. ඒක තමයි සමාධිය. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකේ තියෙන පරම සත්‍යයි මේ කයයි දෙක එකට සම වෙනවා. ඒක තමයි ප්‍රඥාව. මටත් ලෝකයට අතර වෙනසක් නැහැ. පොල් කට්ටක තියෙන ලුණු වතුරයි මහමූදයි දෙක සමාන වෙනවා. දෙක සමාන වෙනවා. කරදියයි මිරිදියයි දෙක එකට සමාන වෙනවා. ಗುಣ සම්බන්ධයෙන් බණ කියනකොට සමරකට. ඕම කරන. ඒ කියන්නේ ඒ ගුණේ යාළඟ තියනවලු. ඒ කියන්නේ ඒක එයාට තේරුණා නම් ඕම ඉන්න එපා. හරියටම. ඒ කියන්නේ එයාට ඒක හොඳට තේරෙනවලු. මාන්නේ. ඒ කියන්නේ ඒ අනිත්ට වඩා එයාට තේරෙනවා. ඒක හරියටම. ඒ ඔළු වෙනොත් එයා කියනවනේ අපේ ආඳුන්නේ. එයා පිරියනවා කියලා. ඒ අගුණ වැඩෙන්නේ. ඒ බණ කියනකොට මට පේනවා මේ කට්ටිය අගුණ වඩනවා, මේ කට්ටිය ගුණ වඩනවා, මේ කට්ටිය නිින්ද ගිහිල්ලා. ඒ කට්ටිය දෙකටම අහු වෙනවා මෝගේ වඩනවා ඒ කට්ටිය. තීන මිද්දේ වඩනවා. ගොඩාක්ේ බණ වලට ගියාම ඉතින් ඔක්කොම කට්ටිය මට එකපාරට පේනවා. කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් කුසල් තියෙන කට්ටිය ඒගොල්ලෝ ආරම්භයගෙන චාර ටික කියලා දාන එක වෙන මොනවා කරන්නද? පාන්දර 3යි ගන්නට තමයි උන්ට මේ ධර්ම කරුණා මේ සිටිවිලි වලින් එන්නේ මෙමරියට. ඒවම ලියලා තිබ්බාම මේ හරි ලස්සනයි. සමහර කාරණායම මේ පාන්දර එනවා සිටිවිලි වලින්. නිකන් හැරුණාම බලන්න දැන් ආලෝකය දැක්කම ආලෝකයෙන් එනවා පණිවිඩය. මේ මොනාර චේතනාව කාම චේතනාව ආරම්භයගෙන මේ ධම්මපදයක් එනවා නිකන් උඩට. මේ හැමතැනම හැම චේතනාවක් තුළම හැම නාම රූපයක් තුළම හැම සංඥාවක් තුළම මේ ධර්මයේ තියෙනවා. ඒක අර ධර්මයත් එක්කම හිටියාම ඒකම එනවා. කෙලෙස් එක්ක හිටියාම රාදවල් දෙකේ කෙලෙස් තමයි එන්නේ. එක්ක රාගයක් එනවා නැත්නම් ද්වේෂයක් එනවා නැත්නම් ලෝභයක් එනවා නැත්නම් මෝහයක් එනවා මොනෝ ඇයි කෙලෙස් එක්ක වැඩිපුර හිටියාම කෙලෙස් එනවා. වැඩිපුරම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිටියාම වැඩිපුරම මේ මේ විද්‍යාව වැඩුවාම සීය වැඩුවාම ඒවන් තමයි එන්නේ. මොකෙසේ මේ වෙන්නේ? සිල් දේශනාවටයි සමාධි දේශනාවට අතර මේ පොඩි වෙනසක් තියෙන්නේ. හැබැයි කතා කරනකොට අපි හඳුන්නේ සමාධි දේශනාව ආත්පසින්ම වෙනස්. ඒක නෝ මේක නෙන්නම් බණ. ඕවා ඒ කාලේ කිව්වේ නැහැ නේ මේක නෙන්නම් බණ කියලා කෙනා. හැබැයි අපි දන්නම් මේ තප්පර 15 කතර වෙනසක් තියෙන්නේ. හැබැයි අර මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. දැන් අපි කියනවා ඇසෙන් එහෙම වෙනවා. මේක නවත්තන්න මේක හදාගන්න ආර්ය අෂ්ටාංග සම්මාදිට්ඨිය බලන්න සම්මා සෝතයෙන් මේක ගන්න සම්මා ජීවයෙන් ගන්න සම්මා කම්මන්තයෙන් වායාමෙන් ගන්න කියලා අපි කියනවා මේ ඔක්කොම කියනවා නේද අපි හන්නේ මේ ටිකම අරකට කියලා තප්පර 15ක පොඩි එකක් එකතු කරන බලන්න මේ සෑම දෙයක්ම දැන් ඇසෙන් රාගය ඇති වුණා කනෙන් රෝභය ඇති වුණා දිවෙන් ද්වේෂය ඇති වුණා මේ ඔක්කොම ඇති වුණා මේවා ඇති වෙන්න කලින් තිබුණා නේද මානසිකව ඔව් ඒක බවට මේක පත් කරන්න ඔච්චරනේ සමාධි දේශනාව ඔච්චරයි අතනට මේක ගෙනියනවා හැබැයි අර කලින් තිබිච්ච එක Taman දන්නවා දැන් මේක අවුල් වෙලා තියෙනවා අවුල් හදන්න එපා ඒව මොකව මාරු කරන්න ඒව පටිසෝත ඒ පටිසෝත ගන්න කවුද කිව්වේ ඒ කතන්දර මේ බෑ අර පරණ තැන මේක වත් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ සමාධිය මේක තමයි සමාධිය ඒකන පරණ තැනට පත් කරනකොට යට සිද්ධ වෙනවා මේකින කෙලස් ටික කොහොම නිරෝධ කරන්නේ? නිරෝධ කරන්නේ නැතුව අතෙන් යන්න බෑ. ඒකට ආයි ආව. හැබැයි අපි කියන්නේ මේක හදන්න කියලා. ඇයි සිල් දෙන්නේ නැද්ද මේ කාලේ? සිල් කාලේ ඉවරයි. එහෙනම් සිල් දේශනා මොකවත් නැහැ. මේක සම්මාදිටියෙන් දකින්නේ කොහමද? මේ සුභාසිතාච යාවාචා වලින් කතා කරන්නේ කොහමද? සම්මා වායාම ඒව මොකවත් කියන්නේ අපි කියන්නේ දැන් කෙලස් පටිගිය කාවා. පටිගිය එන්න කලින් තිබිච්ච මානසිකත්වය තියෙනවනේ. එතනද මේක පත් කරන්න කියනවා. එතකොට එයා දැනගන්න ඕනේ සිල් දේශනා දැනගෙන ආලා ආලා ආලා අර පරණ ඒවා ඩවුන්ලෝඩ් කරලා ආලා ඒකින් මේක අදා ගන්න. සමාධි කාලේදී අරක කියන්නේ. රාගයක් ආවා. රාගය හදන්න එපා. කවුද කියේ විරාගය වඩන්න කියලා? රාගෙ එන්න කලින් තියෙච්ච සිතට නැවත පත් වෙන්න කියලා කියනවා. ඒක පත් වෙනකොට රාගෙ ගැලවිලා යනවා අපි ආන්න. එතකොට රාගය තියෙන්න බෑනේ. ඒක රිවයින් කරනවා වාගේ එක. ආපස්සට ගන්නවා. ඒක තමයි සමාධි දේශන. ඒවා සමාධි වලට ගන්න ගොඩාක් දුරට විද්‍යාපත්‍ය සංකාර. අවිද්‍යාව ගන්න අවිද්‍යාව ගන්න මේකට මේ සීලයට. සීලය හැදෙන්නේ මේ දුසීල වෙන්නේ මේ සිල් කැඩෙන්නේ මේ අවිද්‍යාව වෙන්නේ. එතකොට මේ දැන් තියෙන පටිච්ච සමුප්පාදයෙන් තමයි සීලය දේශනා කරන්න පුළුවන්. සමාධි දේශනා කරන්න බෑ මේ අවිද්‍යාපත්‍ය සංකාර. ඒකට විද්‍යාපත්‍ය සංකාර එන්න ඕනේ. එතකොට ඒක ඒ පටිච්ච සමුප්පාදය අරගෙන මේ දේශනා කරාම හරියනවා. ප්‍රඥා දේශනාව ගොනු. ඒක ආත්පසින්ම වෙනස්. අසකන දිවනාසය සමසිතෙන් කෙලෙසාව නේද අපි අඳුන්නේ. කෙලෙසාව මොකක්ද ආවේ? රාගයාව, ලෝභයාව, ద్వේෂයාව, පටිගයාව මේ ඔක්කොම කතන්දරාව. දකින්නකොට රාගෙන් දැක්කා. දකින්නකොට ద్వේෂෙන් දැක්කා, වෛරෙන් දැක්කා. කතා කරනකොට වෛරෙන් කතා කළා, ద్వේෂෙන් කතා කළා, ආදරෙන් කරුණාවෙනුත් කතා කළා. දැන් ඇලින් ගැටිම් ඔක්කොම තියෙනවනේ. දැන් මේවට කලින් තිබිච්ච සිතර පත් කළානේ. ඒක කරන්න එපායි. එන මොනවද කරන්නේ? ඒ සිතයි මේ සිතයි සමාන කරන්න. වෙනසක් නැතුව එක හා සමාන කරන්න. එතකොට කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ඒක තමයි ප්‍රඥාව. අර කලින් තිබිච්ච එකයි මේකයි දෙක සමාන කරලා දානවා. නිරෝධ වෙලා නැහැ මොකවත්. ඒක තමයි ප්‍රඥා දේශනාව. ඒක ආත්පසින්ම වෙනස්. දැන් අරකට වඩා සමාධිය වෙනස්, මේකට වඩා අරක වෙනස්. ඒක කරන ටෙක්නික් එක තමයි කියන්නේ නේ. ඒ ටෙක්නික් එක තමයි පැයක් විතර දේශනා කරන්නේ. කමඨාන වැදගත් නේ වඩන යෝගියාට. එඳ හරක සම්පූර්ණයෙන්ම දේශනා කරනවා. ඒක කියන්නේ මේ කුසල මූලපටිච්ච සමුපාදේ. අකුසල මූලපටිච්ච මේ මූලෙන් තමයි ගන්නෙ. ඇයි අර අර පඤ්ඤාවට යන එකක් නේ. ඒකට මූල ධාතුව තමයි ප්‍රින්සිපල් එක තමයි දේශනා කරන්නේ. කුසල පටිච්ච සම්පාදේ අකුසල පටිච්ච සම්පාදේ දේශනා කරන්නේ. කුසල මූලපටිච්ච සම්පාදේ අකුසල මූලපටිච්ච සම්පාද දෙක අරගෙන කෙලස් තියෙන සිත කෙලස් නැති තැනටපත් කළානේ. එහෙම කරන්න එපා. කෙලස් තියෙන සිතයි කෙලස් නැගින සිතයි දෙක එක සමාන කරන්න කියන බැලන්ස් කරලා දාන්න කියන. එතකොට දැන් අන්ත දෙක බැලන්ස් වුණාම කොයිද ඉන්නේ? මධ්‍යස්ත. තරාදිය ඕම කළා කලින්. තරාදිය ඕම කළා. දැන් කියන මේම කරන්න කියලා. ඉපදීමක් නැහැ. මධ්‍යමා ප්‍රතිපදාව යෝගෝ අන්තයි. අකුසල පැත්ත, ඒ කියන්නේ අත්ති කියලා මතාන එක බැලන්ස් වුණා. කාමසුකල්ලිකාණු බැලන්ස් වුණා. මොකද්ද අත්ති කියලා මතාන කියලා කිව්වේ? කෙලස් පැත්ත. කාමසුකල්ලිකාණු කියලා කිව්වේ අර නිරෝධ කරපු පැත්ත. මේ දෙක බැලන්ස් කරුවාම පඤ්ඤාව. මධ්‍යස්ති. ඒගොල්ලන්ට ඉපදෙන්න බෑ අපෝ. ඒ තාකර ඒ කාලේ තම ගොඩාක් රාත් වෙන්නේ. රාතන් වංශලා වැඩි සීලෙන් යන්නේ, සීලය වැඩිපුර පුරපු කට්ටිය තමයි. මේ කාලේ සිල් වැඩිපුර වඩප මේ උපාලි තරුන් වංශිකේ ගෝල සෙට් එකක් ඉන්නන. ඒගොල්ලන්ගේ මුඛ පරම්පරාවෙන් ගෝල සෙට් එකක්. සීලයට ගොඩාක් කැමති. අම භාවය මේගොල්ලෝ කියන්නේ රාත් වෙන්න ඕනේ සිල් ටික රකගෙන හිටියොත් ඇති. මරුණක් කමන්නේ විකල් ලකින්න ඕනේ. එහෙම කියන උපාස කට්ටියට. උපාසක මාත්‍යා ජීවිතය ආයම්බේ ආයිපදෙනවා. හැබැයි සිල්ලේම නෙමෙයි. ඒක රකින්න ඕනේ. එහෙම කියනවා. එහෙම රකපු සෙට් එක තමයි රාත් වෙන්නේ මේ කාලේ. එහෙම නැතුව රාත් වෙන්නේ සමාධිය වඩන කට්ටිය ඉන්නෝනේ අපි හඳුන්නේ. ඒ කියන්නේ මර මේ ගොඩාක් මේ අර දසපාරමිතා ගොඩාක් වඩන කට්ටිය එක එක පාරමිතා. ඒ එක එක පාරමිතා වඩපු ඔක්කොම ටික අහු වෙනවා මේ මේකට සමාධියට. අරකට අහුගන්නේ සීල පාරමිතා විතරයි මේ කාලේට. සීල පාරමිතා වෙන මොකවත් අහුගන්නේ නැහැ. අරකට අනිත් ඔක්කොම නමේම අහු වෙනවා. ඔක්කොම අහු වෙනවා. පඤ්ඤා පාරමිතාව අපෙන් කට උතන සේරම අහු වෙනවා. පුතුජනේ අරම ඔක්කොම අහු වෙනවා. ඕදලා යනවා. මේ අර වතුර ගාලා හොදනවා වගේ. අරක බැලන්ස් කරන ටෙක්නික් එකක් තියෙනවා. කෙලස් තියෙන සිත කෙලස් නැති සිත බවට පත් කරනවා. අපි කියන කෙලස් තියෙන සිත නැති සිත බවට පත් කරන්නත් එපා. නැති සිත කෙලස් සිත බවට පත් කරන්නත් එපා. අනුසෝතගාමි පටිසෝතගාමි කරන්න එපා. පටිසෝතගාමි අනුසෝතගාමි. අනුසෝතගාමි පටිසෝතගාමි දෙක එකට කරන්න කියනවා අපි. අන්තයක් නැහැ. දැන් මෙතන තියෙන්නේ අන්ත ප්‍රශ්නේනේ. අපි අන්තයකට යනවා. අන්ත දෙක බැලන්ස් කරාම අන්තයක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවට නිකන් එනවා කට්ටිය. මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා කියලා කියන ඉපදෙන්නේ. ඒ කාලේ කියන උදාහරණ උපමා එක. මිට වඩා ප්‍රඥාවන්ත වෙනවා ඒව දේශනා කරන්න. තනන්න බැ. දැන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැන් තුන්තරා බෝධියත් යනවා. ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. ප්‍රාර්ථනා නොකෙරුවත් ලැබෙනවා. මම එතෝ උදේ දාන්නේ වළඳනවා කියලා ප්‍රාර්ථනා කරනවා. දානේ වළඳනවා. ආන්දරමක් ඉන්නේ වෙන කල්පනාකට ප්‍රාර්ථනා මොකද උනේ? බඩගිනි මොනවාරි ගන්න ඕනේ. ආ ඒක දෙන්නකෝ මට. ප්‍රාර්ථනා නොකරත් බඩගිනි එනවා අපේ ආන්දර. දුක දැනෙනකොට මොනවාරි වැලකින් එල්ලිලා යනකොට අර තුනෙන් එකකට කොහෙන් හරි සෙට් වෙනවා. දුක වැලි වෙනකොට දරාගෙන ඉන්නකොට කාගේ අඟේ හරි එල්ලිලා යන්න එපා. උඩට යන්න එපා. ගොඩ යන්න එපා. එතකොට ඉතින් එයා අවුෙච්ච බෝධියෙන් යනවා එයා. බෝධිය පැතුවේ නැති වුණත් යනවා. වැඩිපුර මන යාත්‍රාත් බෝධි. අර දෙක ටිකක් අර වැඩිපුර යන්න තියෙනනේ පාරමී. ඒ නිසා මේ වැඩිපුර යන්නේ රාත් බෝධි. අර කනාපාර වගේ කනා සොට් එකට ආයේ පාරවල් වදින්නේ. නෝබෝල්. දැන් නෝබෝල් දුන්නත් එකයි ලකුණු. හැබැයි මේ නෝබෝල් එකට ගහලා තියෙන ආයේ පාරක් කැඩිලා තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ වගේ මේ අර නිකන් ආමුලිස බණ හැයිලා ආමුලිස කලකිරිලා මේ එකපාරට මේ එක එකව කල්පනා වෙලා පෑදිලා ඔහොම මිනිස්සු රාත් වෙනවා. ඒගොල්ලෝ ඇත්තටම රාත් වෙන බලාපොරොත්තුෙන් ආපු කට්ටිය නෙමෙයි. මොකක්ද දන්නේ හැමදාම බන කිනම් ගෙදර මිනිස්සු තින්නේ මේ උයන්නෙත් නැ මුන් ඇවිල්ලා කට අරගෙන අගෙන මොකක්ද දන්නේ කතන්දර අහලා බලන අහලා මේ මිනිස්සු රාත් වෙලා. අර මිනිස්සු මොකවත් නැ. ඒ මිනිස්සු උයන්නේ නැ මේ මිනිස්සු එන්නේ නැ. බලනකොට මේ මිනිස්සු මාන වෙනවා. බලනකොට මේ කියන කතාව මොකක්ද කියලා අහන්න ආපු මිනිස්සු එතනම පෑදිලා එතනම රාත් වෙලා. ඒක අර කනාසොට් එක. ඒ නිකන් ඒ වෙන්නේ. එහෙම යනවා. මේ කාලේ ටිකක් අදී. නිකන් නිකන් තනින් තන වගේ. සීලයේ වැඩිපුර වඩපු කට්ටිය තමයි මේ කාලේ යන්නේ. ඊළඟ සෙට් එක ටිකක් වැඩිපුර යනවා. කෙරෝල සෙට් එක තමයි හොඳම සෙට් එක. හොඳම වැඩ තියෙන උත්තරම ප්‍රඥාවන්තය හොඳ 이르දි කට්ටිය ඔක්කොම ඉන්නේ ඒ අවසන් කාලේ. පොඩි කට්ටිය ඉන්නේ ඉතිති කට්ටිය. 2040 විතර වෙනවා. කාලේ තමයි නියම නියම කාලේ සාසනේ නිකන් අර භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ඉන්නවා වගේ. ඉතරම් බැබලෙන කාලේ. පොඩි කට්ටි ඉන්නවා. ඒ කාලෙන් මේ අර වීසා ප්‍රශ්නේම ගොඩක් විසඳෙනවා. නෑ ගොඩක් ඒ රට රාජ්‍යවල ඔක්කොම බෞද්ධ වෙනවනේ. ඒ රාජ්‍ය නායකයෝ බුද්ධාම වැළඳ ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා මේ මේ අවසරයෙන් 이르දි ස්වාමීන් වහන්සේලාට ඕන වෙලාවක වැඩලා මේ බණ කියන්න. ඒ වීසා මුකුත් නෑ ඕනම රටකට ඇතුල් වෙන්න මේ ඒ නීතිය නිදාස් කරනවා. ඒ වගේ නීති මේයි ඒ රටේ රාජ්‍ය නායක බුද්ධාම වැළඳගෙන. එතකොට පාර්ලිමේන්තුවේ සිල් අරගෙන මිනිස්සු මේ මීටිම පටන් ගන්න. හැම ස්කෝල්ටම සිල් දීලා මේ පාසල පටන් ගන්න. ඒ තරම් ඔක්කොම ධාර්මික වෙලා. හතලිය කියන්නේ අපි හඳුන්නේ මේ සම්පූර්ණ මේ 90ක් විතර ගිහිල්ලානේ. ඔක්කොම හැදිලා. ඒ කාලේ වෙනකොට මේ ප්‍රශ්න මොකවත් නැහැ. සංඝයා වහන්සේලා પાස්පෝර්ට් බලන්නෙත් නැහැ. ඒ තරමට ඒ ඔක්කොම හැදිලා සිල්. හැබැයි මේ කාලේම යන්න බෑ. තායිලන්තේ වඩින්නත් අපි හඳුන ලක්ෂයක් විතර පොතේ තියෙන්න ඕනේ. වත්කම් ඉල්ලනවා. බෞද්ධ රටට යන්නත් හඳුරන්නේ වත්කම් ඉල්ලනවා. එතන උම්මයි කියන්නේ ජාතරූප රකින්න ඕනේ කියලා. උම්මයි කියන්නේ බෑන් බැලන්ස් සීට් එක ඕ කියලා. බලන්න කාටද ඔවා කියන්නේ? පෙන්නන්න බෑනේ. ඒ මේක කියලා පෙන්වන්නේ. සල්ලි පාවිච්චි කරන්නේ. ඇයි? නැතිඳ පාවිච්චි කරන්නේ. එතකොට ඉතින් ඕකෝමාර චොමාරි ඔප්ෂන් එක ගන්න එපා ඒක. එහෙම නැත්නම් ඒ රටේ කවුරු හරි කෙනෙක් සම්පූර්ණ වගකීම ගන්න. ගොඩක් මේ මාර්ගය හොයන ගවේෂණය කරන ගොඩක් කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ මෙහාට එනවා. ගොඩක් ඒ තැන්වලත් ඒගොල්ලෝ හොයා ගන්නවා. ඒ තැන්වල පණිවිඩ ලැබෙනවා. මේ කොම කොමරි ඔක්කොම නිකන් සැකසෙනවා. ඒගොල්ලෝ දැන් ඔබ වහන්සේට ඒක ලැබෙයි කියලා ඊනකින්වත් හිතුවේ නැහැ. කොයි කොයි රටවල වලින් එම්මෙන් ගිහිල්ලා ඇවිල්ලා ගහන්නට ඇවිල්ලා ඒක හම්බුනේ. ඒ වගේ ඒ කට්ටියට තේ කුසලයේ සෙට් වෙනකොට කොම කොමරි ලැබෙනවා. බලනකොට ඒ එක්කෙනෙක්ටවත් ඒ නොලැබී තිබිලා නැහැ. ඒ අවශ්‍ය අමෝටම ඒක ලැබෙනවා. එහෙනම් අපට ලොකුවට මාන්සියලා ඒ channel හදාගෙන එහෙම උඩපණින්ද කෑ ගන්න මොකවත් නැහැ. පාඩේ මෙම ඇංගිලයි කියති අවශ්‍ය කට්ටිය ඇවිල්ලා ආල යනවා. දන්නේම නේ ඒක යනවා. ඒක නවත්තන්න බෑ. ඒ කර්මයට ඒක යනවාමයි. ඒ නිසා අපි මාන්සියෙන්ද මොකවත් නැහැ. විශ්වයට බාර දෙනවා. වෙන්න තියෙන්නේ මොකද්ද? ඒක කර්මානුරූපිය කරන්න. ඒ හැම කර්මයකට අපි එකඟයි. අපි නිකන් අස්සම් කරන්න විතරද? අපි එකඟයි. කැමැති එකක් කරන්න කිව්වම ඒක ලස්සනට ඒගොල්ලෝ කරනවා.